අනුශාසනා. කල්යාණී යෝගාශ්‍රම සංස්ථා සංඝ සභාවේ සංඥාලේඛ ධූරීන විචිත්‍ර ධර්ම කතික ත්‍රිපිටක ධාරාචාර්ය අතිගෞරවණීය පූජ්‍යතම නා වූයනී ශ්‍රී අරිය ධම්ම මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසිනි. තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අනේක ජාති සංසාරං සංධා විස්සං අනිං විසං ගහකාර සංගමේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුන ගහකාර සදිංතෝ සීසුනයේ හංලසාහසී සම්බාසේථා සුඛා භංගා ගහතු සං විසංතිසං විසංකාර වතං චිත්තං සංහානං කය මජ්ජගාති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේගේ ප්‍රථම බුද්ධ වචනයයි මේ ප්‍රකාශ වුණේ. ලෝ පහළවී වදාරන සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා එකලෙස දේශනා කරන ගාථාවක් මේ උදාන වාක්‍යවත් මේ ත්‍රිවිධ ගාථාව. මෙය ලෝතර බුදු වූ දවසේ අවියම් කාලේ වජ්‍රාසන රූඪව සම්මාසනය කළ ගාථාවක් හැටියට හඳුන්වනවා. මේ ගාථාවේ තේරුම මෙහිමයි. අනේක ජාති සංසාරං සංධාවිස්සං අනිද්දේශං ගහකාරකං ගවේෂන්තෝ දුක්ඛා ජාති පුනප්පුන පුනප්පුනං ජාති දුක්ඛායේසි ගහකාරකං ගවේෂන්තෝ අනිද්දේශං. අනේක ජාති සංසාරං සංධාවිස්සං කියලා පද සම්බන්ධයි. පුනප්පුනං ජාති දුක්ඛායේසි නාතනත ඉපදීම දුක්ඛක්යයි ජන. ගහකාරකං ගවේෂන්තෝ ඉපදීම වශයෙන් මේ ස්කන්ධ ගෘහය කරන්න සොයමි. අනිද්දේශං දකින්ත නොහැකිව නැළදීව නැළදෙනි. නේක ජාති සංසාරං සංධාවිස්සං ප්‍රමාණ කළ නේකතරං ජාති සංසාරයේහි ඔබිනොබ උත්පත්ති වශයෙන් ඇවිද්දෙනි. ගහකාරක දිස්සෝසී ජාති වශයෙන් ඉස්සන්ද ගෘහය කරන සත්‍රු තුනනි ඔබ තුනෙහි පුනේ ජේහන් නකාහසි මින් මතු ජෙවා නොසාදන්නෙහි සම්බාතේ සහසුකා භග්ගා ඔබේ ගෘහයේ තරාල සියල්ල සිඳ විද දමන ලබහ. ගහකූටන් විසංකිතන් ගුණයේ කැණිමඩල සුන් විසුණු කරන ලදී. විසංඛාර දතං චිත්තං සික අසංතේත ගියේය. සංඝානං කය මැජග කෘෂ්ණා ඛේ සංජාත නිර්වාණයස සම්නියේය කින්සයිතේ. නාතනාති සදීම දුක්ක් බව දැන ඉපදීම කරවන කතුරුතුමාගේ සයා නොදක අනේක ජාති සංසාරයේ උත්පත්ති වශයෙන් ඔබිනොද අයිත් දෙමි. ගෘහකාරය ගෘහකාරකය ඔබ මට පෙනුන ඔබ මින්මත්යේ මේ ස්කන්ධ ගෘහය සාදන්නේ නැත. ඔබේ සරාල සිඳින දැම්ම ඔබේ කණිමල කණිමල සුනිසුනු කළා. මගේ සිත අසංතේත ගියා කෘෂ්ණාක්ෂේ සංඛ්‍යාත අමාම හනුවලට පත් වෙලා. මේ කවදද මේ ප්‍රකාශනය කෙරුණේ? මේ අවුරුදු 2787 මාස 7 දින 20කට පෙරයි. එනම් වෙසක් පුර පසළොස්වක පොහෝ දවසක අලියම් කාලේ අරියක බුදු වීමෙන් අවුරුදු 2587 මාස 7 දින 20ක් වෙනවාද බුද්ධ වර්ෂයේ කාලේ. ඒ අනුව සඳහක බැලීමේදී මේ ප්‍රීති වාක්‍ය තුنين මුළු බුද්ධ ධර්මයේම සම්පින්දනයේදී ඇතිවා දැක ගන්න පුළුවන්. මේ ධාතාවේ සඳහන් වෙන්නේ තේරෙන අතරත තියෙනවා පටිච්ච සමුප්පාදය චතුරාර්ය සත්‍යය ත්‍රිලක්ෂණය ස්කන්ධ සහ ආයතන 12 ධාතු 10 සූවිසි ප්‍රත්‍යය ඔක්කොම මේ ධාතා තුල අභ්‍යන්තරයේ තියෙනවා. මේවා ලෙහල බලනවා නම් මුළු අභිධර්ම පිටකයේම මේක තියෙනවා. අභිධර්ම පිටකයක් නම් එතන සූත්‍රාන්ත පිටකයක් විනය පිටකයක් එක්කාසු වෙනවා. එතන තුන් පිටකයම මේ එක ධාතාව ඇතුළත් වෙන බව ධර්ම දාන උතුමන් තේරුම් ගන්න පුළුවන්. එයින් නිසා කෙටි කරුණු කීපයක් පමණ දැන් අපි මතු කරගන්නු මේ චිත වේලාවේ. මෙතන සඳහන් වුණා දුක්ඛ ජාති තුනක් ජාති දුක්ඛ නැවත නැවත තුනක් තුනක් නැවත නැවත ජාති ඉපදීම දුක්ඛ දුකකි. එතකොට ජාති කියන කමද්ද පටිච්ච සමුප්පාදංග 12න් එකක්නේ. පටිච්ච සමුප්පාදංග 12න් එකක්. ජාති යම් තැනකන එතන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස සියල්ල තියෙනවා. ඒ සියල්ලට හේතු ජාති. ජාතිෙහි හේතු කර්ම භවය. කර්ම භවයේ හේතුව උපාදානය. උපාදානයේ හේතුව සංහාව. සංහාවක හේතුව වේදනාව. වේදනාවට හේතුව ස්පර්ශය. ස්පර්ශයට හේතුව ආයතන හය. ආයතන හයට හේතුව නාමයේ රූපය. නාමයේ රූපයට හේතුව ප්‍රතිසන්ද විපාක විඥානය. විඥානයට හේතුව පූර්ව භවයේ අභිසංස්කාර. අභිසංස්කාරයේ හේතුව ආරිසත්‍ය නොදන්නා අවිද්‍යාව. අවිද්‍යාවට හේතුව අප්‍රේණ වශයෙන් සංකාරය තුල පවත්නා ආශ්‍රය. ආශ්‍රයන්නේ හේතුව ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දෝමන සුඛාය. දැන් මේක ප්‍රතිලෝම චක්‍රයක් හැටියට තේරෙනවා නේද? ජාතියෙන් පටන් ගෙනම යමක් ජරා මරණ දක්වා මුලතම වෙකයිල සම්බන්ධ වෙනවා. ඒකෝත මේ බහ චක්‍රය මේ බව චක්‍රය තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. පටිච්ච සමුප්පාදය කියන්නේ මේ හේතුන් මේ ඵලය ඇති වෙනවා කියන දර්ශනය. හේතුවක් ඇතොත් තමයි ඵලයක් හටගන්නේ. පොල් එළියක් ඇතොත් තමයි පොල් ගහක් හැදෙන්නේ. පොල් ගහක් ඇතොත් තමයි හඳක් හැදෙන්නේ. හඳක් ඇතොත් තමයි මල් ඵල හටගන්නේ. ඒ මල් ඵල හටගැනීම නිසායි අයමත් පොල් ගස් පරම්පරාවක් ඇති. මේ හේතු කල පරම්පරාවක් විනා නැවුම් ආරයෝගයෙන් ලැබීමක් නොවේ. එතකොට මෙන්න මේ හේතු කල පරම්පරාව බෝධි මූලයේදී බුදුවෙන් ඉස්සර අභිඥාවෙන් දැකවදාලයි. අභිඥාවෙන් දැකවදාලේ බෝධි මූලයේදී රාත්‍රී ප්‍රථම යාමයේ සමත භාවනා කියන සම්පූර්ණ කළා. අෂ්ට සමාපatti ලාභයෙන් හිටිය. අෂ්ට සමාපත්තේ හරණ ඌරුවේ නිවාස නුස්මති ඥානෙද. පෙරවිසු ස්කන්ධ පරම්පරා බලන්න පටන් ගත්තා. ඒ කියන්නේ මනෝ ප්‍රනිධානේ වා ප්‍රනිධානේ මහා ප්‍රනිධාන ඔක්කොම බලන්න පටන් ගත්තා. ආස්භාවයෙන් ආස්භාවයක බැලුවා. ඒ ධාමිකම වාරයක තෙණී ගියා. එක ධමයකින් සුතවේ තවත් ධමයක ප්‍රතිසන්දි ගන්නේ හේතු ධර්ම පහක් උල. අවිද්‍යාව, සංහාව, උපාදානය, කර්මය, භවය. මේ පස්සේ නායක තුලා සමයි ಗುಣ පස්සන්දිය දෙයි. ඉතින් ප්‍රතිසන්දි භවංග වීතියෝ සුතිතේව සතා භවන්තරේ. ಗುಣ සම්දි භවංග නිත්‍යයන් පරිවර්තති චිත්ත සංගති. ඉතින් ප්‍රතිසන්දියෙන් පස්සේ භවංගේ. භවංග නිසා වීතිති. වීතිති නිසා සුතිය නැවතෙන්දාක. ඊළඟමස් භවයක ප්‍රතිසන්දිය. මේ පරම්පරාව මහා බෝසතාණන් වහන්සේ බුදු වෙන්නේ ඉස්සෙල්ලා අභිඥාවෙන් දැක්කා. අසවල් භවයේ උපන්න, එහි නම මෙහෙමයි, ගෝත්‍රේ මෙනම් වෙනවා, කුසලිකේ මෙහෙමයි, ආහාර කාල මෙහෙමයි, සැප දුක් මෙහෙමයි, කල කුසල කුසල මෙහෙමයි, අසරු කරාය මෙහෙමයි, ඔක්කොම උන්වහන්සේ ඉතිරුවක් නැතුව දැක්කා. ඉතින් ඒ භවයෙන් තව භවයක කියන්නේ මේ හේතුයින් කියලා සියල්ල දැක්කා. මේ පටිච්චසමුප්පාදය අභිඥාවෙන් උන්වහන්සේ ඉස්සර තෝරගත්තා. ඥානවරක් තෝරගත්තා දිබ්බ චක්ඛු ඥානෙ. සාත්‍රි නදියන් කාලේ දිවස් නෝන මිහිදෙව්වා. අතීතයේ දවස් 7යි, අනාගතයේ දවස් 8යි, අද දවස් 15යි. කුසල ලබකව කරන සත්‍යයන්, මරණ උපදින සත්‍යයන්, සුගති දුගති යන සත්‍යයන්, ශෝධන අශෝධන සත්‍යයන්, දුක් නිදින සත්‍යෙන්දල සත්‍යයන් අතීතනික වස්තුන් සියල්ලම දිවසක් යනින් දැක්ක. හේතු නැති හේතුඵල සම්භාරය මැලෙමින් තේරුණා. ඊළඟට සමායි විපස්සනා පැහැරුණේ මේ කටිච්චසමුප්පාද හේතුඵල න්‍යාය ගැන. මහසේ මේ ත්‍රිවිධ වාක්‍යයෙන් ප්‍රකාශ කෙලේ මේ හේතුඵල සියල්ල දැකගැනීමට මම අනන්ත ජාති සංසාරය විද්දා. ඉතින් අනේක ජාති කිව්වම ප්‍රමාණ කරන්න බැරි තරම් ජාති සංසාරය විද්දා. විශාසං කල්පලාක්ෂය මේ සඳහා ඇවිස්සා. එයින් සොලසාසං කල්පලාක්ෂයක් උන්වහන්සේ අනිත්‍ය බෝසත් කෙනෙක් හැටියට මේ විදිහට පෙරම් පුරාගෙන දීපංකර කාදමූලයේ පතන් තමයි නියත විරෝධ ලබාගෙන පෙරම් පුරාගෙන ආවේ. ඒ හැම ආස්භාවයක් පාසා සිදු කළා කියන්නේ මේ ස්කන්ධ කූඩු ස්කන්ධ ගෘහය කරන කපුරු තුන ආශ්‍රයයෙන්. ඒ ආස්භාවල දිනුවාසේ සුතවාසයෙන් අවබෝධ කරගෙන කිව්වා. ඒ කියන්නේ සංලක්ෂ 12000ක් බුදුසසුන්ෙහිදී බණහලා සුතමේ ඥානය, චින්තාමේ ඥානය, ලෞකික භවනාමේ ඥානය දිනු කරගෙන කිව්වා. එයින් උන්වහන්සේ ඒ සම්බන්ධ මූලික ආභෝධය ලබා සිටි නම් සියල්ලෙන් සියල්ල පරිපූර්ණව දැකගත්තේ ලෝසුරා බුදු වෙන බෝධි මූලයේ. ඒ තමයි ගහකාරක දික්ඛෝසි මෙන්නේ දුක්ඛ දුරය කරන සත්‍ය තුන අපිරෙන හැටි. එතන කියන්නේ සමුදය සත්‍ය. පොර දුක්ඛාජාත තුනක් තුනන් කියන තැන කියෙන්නේ දුක්ඛ සත්‍ය. කුණ ජීවන්නකා හති. සම්බාතේ සහසුකා භග්ග. ඒ කියන්නේ සමුදය සත්‍ය. ගහකෝතං විසංකිතං. ඒ කියන්නේ සමුදය සත්‍ය. විසංඛාර ගතං චිත්තං අන්න නිරෝධ සත්‍යයේ සංහානං කයමජ්ජග අන්න නිරෝධ සත්‍යයේ එතන දුක්ඛ සත්‍යයේ ස්වરૂපයෙන්ම කියුණා. සමුදය සත්‍යය ස්වરૂපයෙන්ම කියුණා. නිරෝධ සත්‍යය ස්වરૂපයෙන්ම කියුණා. සංහානං කයමජ්ජග කියන වචන අනුසාරයෙන් මාර්ග සත්‍යය කියුණා. එතකොට මෙතන ප්‍රධාන වශයෙන් කටිච්ච සමුප්පාදේ සහ චතුරාර්ය සත්‍යයේ ප්‍රකාශ වුණා. දැන් අපි සංකා බලන්නට ඕනේ මෙතන මේ දුක්ඛ සත්‍ය කියන්නේ කුමක්ද කියන්නේ. සමුදය සත්‍ය කියන්නේ කුමක්ද? නිරෝධ සත්‍ය කියන්නේ කුමක්ද? මාර්ග සත්‍ය කියන්නේ කුමක්ද? දුක්ඛ සත්‍ය කියන්නේ දුක්ඛං හේතුනකං වක්ඛා සංහා සමුදයෝ භව නිරෝධෝ නාම නිබ්බානං මග්ගෝ ලෝකුත්තරෝ නතු. මේ සංග්‍රහ ගාථාවෙන් පිටින් දැක්කේ දුක්ඛං හේතුනකං වක්ඛා. දුක්ඛය කියලා කියන්නේ ත්‍රි භූමික වෘතේ. ත්‍රි භූමික වෘතේ කියන්නේ කාම භවය, රූප භවය, අරූප භවය කියන්නේ මේ 13 ප්‍රඥා ස්කන්ධ පරම්පරාවයි ත්‍රි භූමික වෘතේ කියන්නේ. ත්‍රි භූමික කියන්නේ භූමි තුන. වෘතේ කියන්නේ ස්කන්ධ පරම්පරාව. වෘතේ කියන්නේ වැට කවුම කෙනෙකනේ. ඒතර රවුම කාගේද ස්කන්ධ පරම්පරාව. ස්කන්ධ පරම්පරාව තුන් භූමියයි තී ඒකට කියනවා දුක්ඛන්තිය. එතකොට මෙහිදී පංචස්කන්ධයේ දුක. දොළොස් ආයතන දුක. අටලොස් ධාතු දුක්ඛ සත්‍ය. ඔය විදිහට බැලුවාම පරමාර්ථ වශයෙන් යන්නේ ලෞකික කිසිත් 81යි, එළිය දෙන ඡායක ධර්ම 52යි, රූප 82යි. මෙන්න සම්පෙළනේ කොට ගත්තාම ත්‍රි භූමික වෘතය මේ ධර්ම කොටස තුනයි. චිත්ත, චෛතසික, රූප. එන් ලෝකෝත්තර චිත්ත ඡායක නෙමෙයි ලෞකික චිත්ත ඡායක රූප. මේකට කියනවා ත්‍රි භූමික වෘතය. එතකොට වෘතය කියන්නේ අතරක් නෑර පවත්නා පරම්පරාව, ස්කන්ධ පරම්පරාව. මේ ස්කන්ධ පරම්පරාවටම දුක කියන්නේ මොකක් නිසාද? මේකේ තියෙනවා අර්ථ හතරක්. සීලනස්සෝ, සංසතස්සෝ, සංකාපස්සෝ, විපරිණාමස්සෝ. මෙන්න මේ අර්ථ හතර ඇති නිසායි ඒකට දුක්ඛං කියලා කියන්නේ. සීලනස්සෝ කියන්නේ කුමක්ද? යම් දෙයක් කෙලෙනවා නම් ඒ කෙලෙන බව දුක්ඛ සත්‍යයි. සංසතස්සෝ යම් දෙයක් හේතුවකින් සකස් වෙනවා නම් හේතුවෙන් සකස් වෙන දේ දුක්ඛයයි. සංකාපස්සෝ යමක් කැවෙනවා නම් දැවෙනවා නම් සීඩා වෙනවා නම් ඒ සංකාපාර්ථේ දුකයි. විපරිණාමස්සෝ සියන සත්‍යයෙන් යමක් වෙනස් වෙනවා නම් ඒ විපරිණාමාර්ථයේ දුකයි. එතකොට මෙතෙන්දී දුක්ඛ ලක්ෂණ හතරක් කියුණා. සීලන අර්ථය, සංකත අර්ථය, සංකාප අර්ථය, විපරිණාම අර්ථය. මේ අර්ථ හතර පවත්නේ නැක් නිසාද? අනිත්‍ය නිසා, දුක්ඛ නිසා, අනාත්ම නිසා. අනිත්‍ය නිසා මේක දුක්ඛයක්. දුක්ඛ නිසා දුක්ඛයක්, අනාත්ම නිසා දුක්ඛයක්. එතකොට මේක නිර්වචන වශයෙන් ගන්නවොත් සවස් තේරුම් ගන්න දෙයි. නිර්වචන කියන්නේ දුක්ඛං කියන කදේ අපරස්වාසා ලැබෙන තේරුම. දුක්ඛං දුක් කියන්නේ උපකාරක පදයක්. කං කියන්නේ මහ ප්‍රාණ කයන බිඳුව නාම පදයක්. දුකේ උපසාරයෙන් කියෙන්නේ නින්දිත අර්ථයයි. දැන් යම්කිසි ක්‍රියාවක් නින්දිත නම් ඒකට කියන දුෂ්කෘත කාලයෙන් දුක්කට කියනවා. හැසිරීම නින්දිත නම් දුෂ්චරිත කියලා. එවාගේම පුද්ගලයා නින්දිත නම් දුෂ්ටයා කියලා. පුද්ගලයාගේ සැවැත්ම නපුරු නම් දුර්ජන කියලා. එවාගේ දූ කියන උපසර්ගයෙන් කියවෙන්නේ නින්දිතාර්ථයයි. නින්දිත කියන්නේ බොහෝම පහත් කොට සැලකිය යුතු. එවාගේම අවඥාක සාස්ත්‍රවල නොගත හැකි පිළිකුල් කටයුතු දුරු කටයුතු දේ තමයි දුක කියන කරගින් කියන්නේ. කම් කියන්නේ අවකාශය කියන නම. අවකාශයේ කිස්. අවකාශයේ කිස් හිසකට කම් කියනවා. ඒතර දුක් කම් කියන්නේ මෙතන මහා ප්‍රාණ කයන පිට උනාම අල්ඛාන කියනවා. දුක් කම් කියන කඩ සංදි වෙනවා. ඒකම නිංගිත වූ කිස් වේ. යමක් නිංගිත නම් යමක් කිස් නම් ඒකටයි දුක්ඛං කියලා කියන්නේ. නිංගිත වෙන්නේවත් නැහැද? ජාති ජරා ව්‍යාධ මරණ ආදීන්ට පස්සේම නිංගිතය. කාම දෝෂ මෝහ ආදී ක්ලේශයන්ෙන් යුක්ත වීම නිංගිතය. හේත ලෝම නක දන්ත ආදී පිළිකුල් කටයුතු යන්න එක නිංගිතය. මේ විදිහට යමක් පිළිකුල් කටයුතු නම් ලැජ්ජා විය යුතු නම් පහත් නම් එවැගේම හීන නම් ලාමක නම් නොගත යුතු දෙයක් නම් දුරුගත දෙයක් නම් ඒ සියල්ලද කියන නිංගිතය කියේ. සත්‍ය කියන්නේ කිස් කියන්නේ දැන් මේ කියන පංචස්කන්ධය නිත්‍ය සාරින් කිස් නිසා, සුඛ සාරින් කිස් නිසා, ආත්ම සාරින් කිස් නිසා, සුභ සාරින් කිසි ප්‍රාණයකට කියන පුජ්‍ය කියලා. දැන් අපි ගන්නෙ චක්කු කියන රූපේ. චක්කු කියන්නේ රූපයක්. චක්කු කියන එකේ තේනම සසම්භාර චක්කු, සසාද චක්කු කියන දෙක. සසම්භාර චක්කු කියන්නේ ඇස් ගෝලය. සසාද චක්කු කියන්නේ ඇහැට අරමුණු වන ලක්ෂණ රූපයන් දෙකීම ප්‍රසාද රූපේ. ඒ ප්‍රසාද රූපේ මොළු ඇස් ගෝලෙම නැහැ. ප්‍රසාද රූපේ තියෙන කන් ඉන්ද්‍රියාව නැද්දේ පුදුම් පෙදවල හතක පැතිරගත් සලකෙන් බිඳක් වාගේ සිලිපතල හතක පැතිරී පවත්නා රූප විශේෂයක් තේමාවක් චක්කු ප්‍රසාදී කියේ. ඒක නෙමෙයි ප්‍රසාද චක්කු. එතකොට මේ ප්‍රසාද චක්කෝ වට කරගෙන තමයි මේ චක්කු ගෝලයේහි චතු රූප පවතින්නේ. චක්කු ගෝලයේ තියෙන රූප සියල්ල 54ක්. රූප මේකෙන් තියෙන 6ක්. කාය දසක, භව දසක, චක්කු දසක කියලා දසක මේක 3යි. චිත්ත සමුත්ථාන සුද්ධාසක, උතු සමුත්ථාන සුද්ධාසක, ආහාර සමුත්ථාන සුද්ධාසක අතේ මේක 3යි. එතකොට රූප කලාප වශයෙන් ජාති 6යි. රූප වර්ග වශයෙන් 54යි. ඒ සියල්ලම එකතු කළ චක්කු කියන. එතකොට මේ චක්කු කියන එක නිංගිතයි. ඒ චක්කු කෙනෙක් නිංගිත වන්නේ මක් නිසාද? චක්කු ගිරෙන, චක්කු ලෙඩගෙන, චක්කු මැරෙන, නැත්නම් විනාශ වෙනවා, ගින්නට ආව වෙනවා, සුද හැදෙනවා, උණු ආරං හැදෙනවා, රත හැදෙනවා, දිබිලි හැදෙනවා, නොපෙනී යනවා. ඒ වගේම ඒක නිසා කාගෙත් ඇති වෙනවා, දෝෂෙත් ඇති වෙනවා, මෝහෙත් ඇති වෙනවා, මාන්නෙත් ඇති වෙනවා, දික්ඛියත් ඇති වෙනවා, උපක්‍රේස අප්‍රමාණය කියලා. මේ නිසා කෙලෙසුන්ද පාත්‍ර වෙන නිසා කෙලෙසුන්ද අරමුණු වෙන නිසා මේ සෝදාබාධයන්ද පාත්‍ර වෙන නිසා අනිත්‍යත්වයට පත්තර නිසා සීලාප පත්තර නිසා තමන් කැමතිසේ නොපවත්නා නිසා මේ සක්ව නිම්බිතයි සුච්ච මෙන්න සක්ව දුක්ඛං කියන්නේ ඒකයි පිදෙනවටම නෙමෙයි පිදෙනවා කියන එක දුක් වේදනාවේ එකක් ඒ හැරෙ යමක් නිම්බිත නම් යමක් සුච්ච නම් ඒ සියල්ල දුක්ඛය ඒ දුක්ඛ සත්‍යය. ඒතකොට සත්‍ය වාචේ අවිතයි අනන්‍යතයි සත්‍යයි. සත්‍ය කියන්නේ ඒකාන්ත සත්‍යයක්. චක්කු කියන එක දුකක් බව ඒකාන්ත සත්‍යයක්. සත්‍යයි. අවිතයි. චක්කුව දුක්ඛ කියන එක නිබොරේ. කවදාකවත් බොරුවක් නෙමෙයි. අවිතයි. අනන්‍යතයි. චක්කුව දුක්ඛයක් මිසක් සමුදයක් නෙමෙයි. චක්කුව දුක්ඛයක් මිසක් නිරෝධයක් නෙමෙයි. චක්කුව දුක්ඛයක් මිසක් මාර්ගයක් නෙමෙයි. එසම් අනුසක්තියක් නෙමෙයි. චක්කුව කියන්නේ සත්‍ය වශයෙන් දුක්ඛ සත්‍යයක්. චක්කුව කියන එක සත්‍ය වශයෙන් දුකක් බව නිබරුයි. චක්කුව කියන එක සත්‍ය වශයෙන් දුකක් හැර අනුසක්තියක් නෙවෙයි. සත අවිතත අනන්‍යත. සත කියන්නේ සත්‍යයි, අවිතත කියන්නේ නිබරුයි. සත්‍ය අසත්‍ය නොවේ. එවාගෙම අනන්‍යත කියන්නේ අනුසක්තියක් නෙවෙයි. එතකොට දැන් බලන්නේ චක්කෝ කියන එක මේ කියන අර්ථ හතරටම සම්බන්ධයිනේ. සීලන අර්ථය තියෙනවා. චක්කෝ නිසා මොන තරම් පෙරෙනවද? රූප කලාප එක අසුරු සෙනඟ ගන්න තරම් කිසි කාලය තුල කෝටි ලක්ෂ වාරයක් කරන් උපදිනවා, විදිනවා, උපදිනවා, විදිනවා. ඒක දෙලීමක් නේ. උත්පාදිත වශයෙන් විදිනවා. ඒ වගේම සංකත මේ චක්කෝ නැවත නැවත සකස් වෙනවා. ඒ කියන්නේ චක්කු ප්‍රසාද රූපේ නම් කර්ම සමුත්ථාන වශයෙන් සකස් වෙනවා. ඉතිරි රූප සියල්ල කර්ම සමුත්ථාන, චිත්ත සමුත්ථාන, උතු සමුත්ථාන, ආහාර සමුත්ථාන වශයෙන් සකස් වෙනවා. ඒ කියන්නේ සතර ධාතුන්ගේ සංයෝගයෙන් සකස් වෙනවා. ඒ වගේම අපේ ඇහැ රෝග ඇතිුණා අපි නැවත නැවත සකස් කරනවා. ඒ මූණ හොදනවා, ඇහි කබ කඳුළු පිහ දානවා, ඇහට දෙහෙත් වක් කරනවා, ඇහ ආරක්ෂා කරනවා, කන්නදී කලඳිනවා. මේ මොකක්ද? හැපින බඳ සංස්කරණය සකස් කිරීම අනුසංකත සංතාප මේ ඇහැ නිසා බොහෝ වේදනාවන් දෙපත් වෙනවා එහෙ කඳුළු වෙනවා එවාගෙම දැනින්න වෙනවා එවාගෙම තාතා රෝගාබාධ වෙනවා දුකෙන් අඬන කොට කඳුළු වෙනවා සතුටෙන් පිනවන කොට කඳුළු වෙනවා ඔක්කොම ඇහැට තියෙන විප මේ සංතාපය ඒ මතුවට ඇහැ නිසා රාගය කියලා සංතාප වෙනවා දේශේ නිසා සංතාප වෙනවා මෝහේ නිසා සංතාප වෙනවා කෙලෙස් නිසා සංතාප වෙනවා ඒ කියන්නේ ජරාවනි සංතාප වේලා මරණයට පත්ීමේ සංතාප වේවා සංතාප තමයි කියන්නේ අනික විපරිණාම විපරිණාම කියන්නේ කොච්චර යන පරිස්සම් කළා චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ගානේ දැන් චිත්තක්ෂණ 17කට 17කට වාරක් ගානේ මේ ඇහි තීර රූප බිඳි බිඳි බිඳි බිඳි බිඳි බිඳි යන කුඩා කාලික ගුණ ඇහැනේ ඊළඟ තියෙන්නේ එක චිත්තක්ෂණයකින් ඉස්සර තිබෙච්ච ඇහැනේ ඊළඟ චිත්තක්ෂණේ තියෙන්නේ බලන්න හැම වෙලාවෙම පරිණාම එහෙම කියන ජරාට පස්සු නමුන්න පේන්නේ කියන මෙන්න අහවල් දෙදේ කියනවා විපරිණාම මරණයට පස්සු නමුන්න දෙයක් වාස් කියන්නේ කරන් ඒක හඳ වෙනවා අන්න විපරිණාම එතකොට මේ විදිහට ඇහි කියන විපරිණාම ස්වභාවය කොට තීලන සංකත සංසාප විපරිණාම මේ අර්ථ හතරම චක්කු කියන චක්කු ගෝලිය තුල තියෙනවා මේක නිසා ඒක උත්පාද වයත්යේල දුක්ඛ එතදී නැසවීම වශයෙන් දුකක් එනවා අනිච්ඡන්තේ අනිච්ඡන්තකතාය ආදි අන්තවතා දුක්ඛ අනිච්ඡන්තකය නිස්කිර නැහැ යමක් ඉස්සෙන්නේ නැහැ ආදිවන්ත වෙතාවේ මුලක් අදාස් වෙනවා මුලක කියන්නේ හට ගැනීම අදාස් යර නැතිවීම එතකොට මේ කියන්නේ ඉස්තර නැති බැවින් හා මුලක් අදාස් ඇති බැවින් අග මුලක් ඇති බැවින් යන උපාදාන්තේ වයාන්තේ කියන මුලාග ඇති බැවින් අනිත්‍යයි රාගයෙන් ඇති කීල නැකේ දුක්ඛං එතකොට මේ ඇස නැවත නැවත නැවත පෙනෙන නිසා දුක්ඛය අනාසාර කට්ඨේ නනස්සා එතකොට නිත්‍යසාර සුභසාර සුඛසාර ආත්මසාර කියන්නේ මේ සාර කිසිවක් නැති නිසා අනත්තයි. අවසවත් වස්තනාකේ නනත්තා. සුවවසේ නිස්වත්න නිසා අනත්තයි. මේ විදිහට බැලුවාම චක්ෂුව දෙන එක අනිත්‍ය දුක්ඛ අනත්ත දෙයක්. එකමනක් නෙමෙයි. දුගඳු පිළිකුල් දෙයක් දැන් අසුබයි. එතකොට අනිත්‍යෝ දුක්ඛෝ අනත්තෝ අසුබෝ දෙයක් දැනී චක්ෂුව දෙන එක දුක්ඛ සත්‍යයි. එතකොට මෙන්න මේ චක්කෝ පමණක් නෙමෙයි රූපකයේ රූප කලාපයක් රූප කලාපයක් ගන්න. නාමකයේ චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ගන්න මේ ලක්ෂණ හතර තියෙනවා. මොනවද ලක්ෂණ හතර? තීලන සංකත සංතාප විපරිණාම. ඒ වගේම අනිත්‍ය ලක්ෂණේ දුක්ඛ ලක්ෂණේ අනාත්ම ලක්ෂණේ අසුභ ලක්ෂණේ. මේ හතර තියෙනවා. එතකොට මේ සියල්ලේ නිසා කියනවා නින්දිත වූ තුච්ච වූ අර්ථයෙන් දුක්ඛයි දුක්ඛ සත්‍යයි. ඒක සත්‍ය අර්ථයෙන් සත්‍යයි, අනිකත අර්ථයෙන් සත්‍යයි, අනන්‍යත අර්ථයෙන් සත්‍යයි. සත්‍ය කියන්නේ ඒකාන්ත ඒක දුක්ඛ සත්‍යයි. අනිකත කියන්නේ මේ දුක්ඛ සත්‍ය කිසිසේත්ම අන්නේ දුක්ඛ සත්‍යයක් නොවේ කියන හැටි. ඒකාන්තයෙන් ඒක නිදුරුයි. අනික අනන්‍යත අනුසත්‍යයක් වාට සත්‍යෙන්නේම නැහැ. එතකොට මෙන්න මේක නිසා බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී මේ සත්‍යයේ සියල්ල විනිවිද පිරුමණල දසදහසක් පෑවු වෙලාවක ලැබෙන ආලෝකයට වඩා විශිෂ්ට ප්‍රඥා ආලෝකයෙන් දැන අවබෝධ කළා. ඊළඟට දැන් මෙතන කියවුණා නේද ගහපාරක වික්ෂෝති කියන පදයක්. අන්න සමුදය සත්‍ය. සමුදය සත්‍ය. ගහපාරක කියන්නේ නිස්කන්ධ කූඩු නිස්කන්ධ ගෘහය කරවන්න. පත්‍රතුමා බඳුමහත්මය එතකොට එයින් හැඳින්වුවේ සමුදේ සත්‍යය. එතකොට ඔහුගේ අවයව තමයි සම්බාතේ සාසුක ගහකෝතර මේ වචනෙන් කියන්නේ ඔහුගේ අවයව. මේ ගෘහය කරන්න ගන්න අවයව උපකරණ. ගම්. ඒක තෘෂ්ණාවේ අවයව හැටේට හඳුන්වනවා. එතන තෘෂ්ණාව කියන්නේ මේ සමුදේ සනිකර එකලාව තාපාන නෙමෙයි. තෘෂ්ණාව කොනකන පිරිවර. ඒ පිළිවෙල තමයි මේ භාසුකා කියන වචنين හා ගහකෝටන් කියන වචنين කියන්නේ. අපි සලකා බලමු මේ සමුදය සමුදය කියන්නේ මොකක්ද? මේ ස්කන්ධයේ හැදෙන සතරූපමා නම් වූ සමුදය කුමක්ද? ඔහුගේ අවයව කුමක්ද? මේවා බලනකොට හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. මෙතන ඔහුගේ අවයව සියල්ල තෝරා ගන්නකොට සබ්බාතේ භාසුකා කියලා කඩයක් කියුණානේ මෙන්න අවයව. ඔහුගේ අවයව නම් ජන්මතින සංහාව ප්‍රධාන හේතුව හැටියට සමුදේ ශක්තිය නමින් කියවෙනවා. ඊට සහයෝගයේ දෙන අවයව කුමක්ද? අවිද්‍යා උපාදාන කර්ම භව. අවිද්‍යා උපාදාන කර්ම භව. මේක තමයි සංහාවට සහයෝගයේ දෙන ඉතිරි අවයව. එතකොට අවිද්‍යා සංකාර උපාදාන කර්ම භව හතරක්ම ගැනීම. එවගේම අවිද්‍යාවෙන් පටන් ගෙන ගලන ගංගාවක දිය දහරා වාගේ ශේලියට යනවා. අවිද්‍යාවද සංස්කාරද විඥානද නාම රූපද සලආයතනද ස්පර්ශේද වේදනාවද ඊටමින් උපාදානයේද කර්මදානයේද ජාතියේද ජාති අනුසංගික වශයෙන් ලැබෙන ජරා යාදි මරණ ශෝක පරිදේ දුක් දෝන සුඛායස සියල්ලම මේ අතරක් නැහැ ගලාගෙන යන හේතුඵල සම්බන්ධතාවක් ඇතිලේ සංහාවට සහයෝගය දෙන. ඒතකොට වේදනාවක් නැතොත් සංහාවක් නැහැ. වගේ ස්පර්ශයක් නැතොත් වේදනාවක් නැහැ. ආතර නැතොත් ස්පර්ශයක් නැහැ. නාම රූප නැතොත් ආතර නැහැ. ආතර නාම රූප ඇතනම් තමයි ආයතන. විඥානයේ නැතොත් නාම රූපම. සංස්කාර නැතොත් විඥානයක් නැහැ. අවිඥාන නැතොත් සංස්කාර අවිද්‍යාව ඇති නිසාම සංස්කාර සංස්කාර ඇති නිසාම විඥාන විඥාන ඇති නිසාම නාම රූප ඇති නිසාම සලආයතන සලආයතන ඇති නිසාම ස්පර්ශ ස්පර්ශ ඇති නිසාම වේදනා වේදනා ඇති නිසාමයි සංඛාර සංඛාර සහයෝගය සඳහා උපාදාන උපාදානියක් සංඛාරක් එක්ක එකතු වෙලා නැත් කර්ම භව කර්ම භවයේ ප්‍රතිඵල වශයෙන් ජාත ජරා මරණ ආදී දැන් මේක අනුපිළිවෙලින් යන හේතුඵල සම්බන්ධතාවයි එතකොට මෙතෙන්දී සඳහන් කරෙන්නේ මේ සමුදේ සත්‍යයේ පරිවාරයන් ඔය කියන්නේ. එතකොට අංග වශයෙන් 12ක් තියෙනවානේ සංනාවක් එක්කම. ඒ අංග 12 දෙනෙක් එක්කාසෙලා මේ ගුණය කරනවා. ඔහුගේ කණිමන් මෙහැට හඳුන්වන්නේ විචාර. මුදුන් කුරුපාව මේ ගුණයෙහි කණිමඩල මුදුන් කුරුපාව අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ කුරුපාවට කොහොම සම්බන්ධයි? ඒක මේ සංස්කාරය ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. විඥානයත් අවිද්‍යාව නිසා. නාම රූප සංවිඥාන නිසා සලආයතන ස්පර්ශයක් වේදනාවක් සංඥාවක් උපාදානයක් කර්ම භවයක් ජාති ජරා මරණ සියල්ලම අවිද්‍යාවට සම්බන්ධයි. අවිද්‍යාව නැත්නම් ඔය කිසිමක් නැහැ. එනිසා අවිද්‍යාවස්සේ රසේ සිරාග නිරෝධා සංකාර නිරෝධෝ කියලා සඳහන් වෙන්නේ. ඉතිරිවත් මේ අවිද්‍යාව නිරුද්ධ වුණා නම් අන්න කණි මඩල සුණු විසිරී යච්ච අවස්ථාවයි. එතකොට මෙන්න මේක නිසා මේ අවිද්‍යාව දන්නු කණි මඩලත් ඉතිරි සංකාර විඥාන නාම රූප ආදී අවයවස් මේවා පරිවාර කොටගෙන තෘෂ්ණාව නැමැති වඩු මහත් මෙයා මේ ස්කන්ධ කූඩුව නැමැති ගේ හදන එක් වේලාවකට බබලම ප්‍රක්‍ම කයක් හදන සාදාසක දෙවුලව දිව්‍ය ශරීරයක් වශයෙන් ස්කන්ධ කූඩුව හදන තවද්දාසක මනලව දෙපායක මිනිසෙක් හැටියට ස්කන්ධ කූඩුව හදන තවත් අවස්ථාවක සතර ධාතෙන් ඇතින සිංහාවෙක් කියලා ස්කන්ධ කූඩුව හදනවා. තාත්තාවක දෙපා ඇති පියාපත්ති පක්ෂිය කියලා ස්කන්ධ කූඩුව හදනවා. තවත් තවස්තාවක මුරගේ කැටියට ස්කන්ධ කූඩුව හදනවා. තවත් තවස්තාවක නානාවිද තිරසංගා භව මවාපා. ඇත තේන්නේ තරම් සිවුත්ම රූප මේ කයක් මවාපා. තවත් තවස්තාවක ප්‍රේත ලෝකේ නිජ්ජාම සංනික කුක්ඛිපාතික කාම සංනික පරදත්තුත් ජීවේ කියන අවස්ථාවන් වශයෙන් ස්කන්ධ කූඩුව හදනවා. තවත් අවස්ථාවක ලෝකාන්තරික නරකේ ජීමේ ස්කන්ධ කූඩුව හදනවා. තවත් අවස්ථාවක නාග භවනේ නාගයන් හැටියට මවාපා. තවත් අවස්ථාවක ගුරු භවනේ ගුරුන් හැටියට මේ ස්කන්ධ ගුණය හදලා දෙනවා. තවත් කාලක සංජීව කාල සූත්‍ර සංඝාත සෞරව මහා රෞරව තාප ප්‍රතාප අමිතිකේන මේ අතමා නරකේ ස්කන්ධ කූඩු හදලා දෙනවා. ඔසුපත් නරකේ 128 ස්කන්ධ කූඩු හදලා දෙනවා. තා සමාක පිරිසක්කල වල ස්කන්ධ කූඩු හදලා දෙනවා. ඉතින් මේ තෘෂ්ණාවයේ තියෙන බල මහිමේ තේමසේ එකක් නෙමෙයි. කවියට අර විශ්වකර්ම ජී සූත්‍රය ආවාදී. විශ්වකර්ම ජී සූත්‍රයට ඕනෙ මැදයක් මවාපාන්න පුළුවන්. විශ්වකාමී කියන්නේ ඒකනි සීලින් දේ සකස් කරන්න සමර්ථයි නෝ ඉරිදී ඒ වගේ මේ පරිවාර බල සම්පන්න කෘෂ්ණාව ඉඳගෙන මේ ස්කන්ධ ගෘහයේ නානා විදිහෙන් සකස් කරන මාතන් ඒකනම් මහ පුදුම නිර්මාණයක් ඇත්තට මේ නිර්මාණය කරන වඩුතුමා ශේෂයා සමන්‍ය මිද්දි දකින්න බැරුණ හිතසරෙන් තියාගෙන අහලා තිබුණා එනිසා මහා බෝසතාණන් වහන්සේ අනන්ත ජාති සංසාරයේහි මේ කතරුතුමා ශේෂයා ශේෂයා ආව දැන් හොයාගත්ත හැකි නී කියේ. එතකොට මෙහිදී සමුදේ සත්‍ය කිව්වේ කනිකරම දුක් උපදවන හේතුව නෙමෙයි. බොහෝ දෙනෙකුගේ සහයෝගයෙන් දුක් උපදවන හේතුවයි. එනිසා සං වූ අය කියන්නේ කලතුන එක්කාසු වෙනකොට තේරුම එකට ගැලපෙනවා. සං කියන්නේ උපසර්ග පදයක්. ඌ කියන්නේ උපසර්ග පදයක්. අය කියන්නේ නාම පදයක්. සං කියන උපසර්ගයෙන් කියවෙන්නේ සංයෝග සංයුක්ත සංගම්ම කියන සංවල වාගේ එක්කාසු වීම අර්ථයයි. සම්බන්ධ කරවීම අර්ථයයි. ඌ කියන්නේ මේ උපසර්ගයෙන් කියවෙන්නේ උත්පාද උදිත උත්පන්න ආදී යමක් නතු කරන පහල කරන අර්ථයයි. අය කියන්නේ මේ නාම පදයෙන් කියවෙන්නේ හේතුව කාරණේ නිදානී කියන අර්ථයයි. මේ අර්ථ තුනේ එක්කාසු වෙන පද තුන සම්දීනි. සං ඌ කියන අතරේ බින්දුවට අල්මයන්න සාදේශන අල්මයන්න උයන්නට කියනම සම්මු කියලා හැදෙනවා. සම්මු අය කියන අතරේට අල්මයන්න ආගම වෙන. අල්මයන්න අයන්නට කියනම සම්මු දෙය වෙනවා. සං ඌ අය. මේ දයන් අල්දයන්න ආගම වෙනවා. අල්දයන්න ආගම වෙනා ඒක අයන්නට කියනම සම්මු දෙය වෙනවා. දැන් මෙතකොට පද තුන එක්කාසු වෙනා වගේ අර්ථ තුනක් එක්කාසු වෙනවා. ඒ කියන්නේ හේතු එකතු වීම. හේතු සාහෝගේ ලැබීමෙන් දුක උපදවන හේතුව කියන එකයි සං ඌ අය පද තුනේ අර්ථය. හේතු සමවායි හේතු එකතු වීමෙන් දුක උපදවන ප්‍රධාන හේතුව සමුදය. එනම් ප්‍රධාන වශයෙන් තණ්හා. ප්‍රධාන වශයෙන් තණ්හාව වුණාට අප්‍රධාන වශයෙන් පරිවාර සාසියක් තියෙනවා. ඒ තමයි අවිද්‍යා, කර්ම, විඥාන, නාම රූප, සලආයතන පස්ස වේදනා, උපාදාන, කර්ම භව ජාති. මේ සියල්ලම පරිවාර. තවත් කියනවා නම් 1500ක්ම පේශ ධර්මයන් මේක පරිවාර වෙනවා. ඒකෝට තවත් දුරට කියනවා නම් අභිධර්ම න්‍යායට අනුව මෙතන සමුදය පහක්ද කියනවා. ඒ සමුදය පහ නමින් කියෙන්නේ පළවෙනි සමුදේ සත්‍ය දුක්ඛයයි. මෙන්න තණ්හාවයි. පළවෙනි සමුදේ සත්‍ය තණ්හාවයි. දෙවෙනි සමුදේ සත්‍ය තණ්හාව සහ ඉතිරි කෙලෙස් ධර්ම 9යි. කෙලෙස් ඔක්කොම 10ක් තියෙනවානේ. 10න් එකක් තණ්හාව. මොනවාද? ලෝභෝ, දෝෂෝ, මාහෝ, මානෝ, දිච්චි, විචිකිච්ඡා, තීනං, උද්ධච්චං, අහිරිකං, අනුස්සක්කං. ඔය 10 තමයි දස ක්ලේශ වස්තු. එයින් තණ්හාව එකක්. අනිත් නම්යක් එක්ක තුනා මෙන්න දෙවෙනි සමුදේශස්ති. තුන්වෙනි සමුදේශස්ති කියන්නේ සංහා චවසේසාති කිලේස අවිසේසා සකුසල ධම්ම. එතකොට තෘෂ්ණාවයක අවශේෂ ක්ලේශ ධර්ම නව දෙන දෙවෙනි එක ඉතිරි සීලම කිත්න අකුසල චිත්ත ඡායක ධර්ම තුන්වෙනි සමුදේශස්තිය. ඔන්න සමුදේශස්ති තුනක් කියවුණා. හතරවෙනි සමුදේශස්තිය නම් සංහාච අවශේෂාති කිලේස අවශේෂා සකුසල ධම්ම තීලික සාතවානි කුසල මූලානි. ඒ කියන්නේ ලෞකික කුසල මූල තුන සමුදේශස්තියේම. ඒ කියන්නේ සුගති ලෝක උත්පත්තිය දෙනවානේ. ඒ කියන්නේ අලෝභ අදෝස අමෝහ කුසල මූල තුනක් හතරෙනි සමුදේශස්තිය. පස්වෙනි සමුදේශස්තිය කියන්නේ තණ්හාච අවශේෂාති කිනේස අවශේෂා චතුතර ධම්ම තීලික සාතවානි කුසල මූලානි අවශේෂාච සාතවා කුසල ධම්ම. ඉතිරි සියලුම ලෞකික කුසල ධර්මයන් පස්වෙනි සමුදේශස්තියට වැටෙනවා. දැන් බලන්න තණ්හාට මොන තරම් පිරවරක් එකතු වුණාද? තණ්හාවට ඉතිරි නව කෙලෙස් පිරවර වුණා. ඉතිරි අකුසල චිත්ත චෛතසික සියල්ල පිරවර වුණා. ලෞකික කුසල මූල ධර්ම තුන පිරවර වුණා. ලෞකික කුසල චිත්ත චෛතසික සියල්ලම පිරවර වුණා. ඒ සියල්ලම පිරවර කරගෙන තමයි මේ තණ්හාව නිස්කන්ධ ගුණය හදන්නේ. දුක්ඛ සත්‍ය උපදවන්නේ. ඒක තේරුම් ඔක්කොම කියනවා අර්ථ හතරක්. තීලන, සංකත, සංතාප, විපරිණාම. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය. සමුදය සත්‍ය කියනවා ආයෝහන, නිදාන, සංයෝග, පරිබෝධ. ඒකත් මේ තීලන, සංකත, සංතාප, විපරිණාම අර්ථ හතර හදන හේතු හතර තමයි මේ කියන්නේ. ආයෝහන, නිදාන, සංයෝග, පරිබෝධ. මේ සංහාව ප්‍රදාන කොට ඇති සමුදය සත්‍ය විසින් මේ අර්ථ හතරක් දරාගෙන ඉන්නවා. ආයෝහන දුක රැස් කරනවා. දුක රැස් කරන්නේ මේ සමුදේ. රෝගෙම නිදාන දුකට මූලික නිදානයක් වෙනවා. රෝග නිදානයක් වෙනවා. රෝගයක් කියන්නේ නිදානයක් නිසා. ඒ වගේ දුකක් කියන්නේ මේ සමුදේ නිදාන නිසා. ඒක නිදානාර්ථය. සංයෝග දුකෙන් දුක යටවෙනවා. දුකෙන් දුක බැනතබනවා. මේ භවයෙන් චෙත වෙනවා. ඊළඟ භවයෙන් නැවත එකක් වන පස්සන්දි කරනවා. සන්දි කරනවා, ගලපනවා. ඒ වගේ දුකින් දුක ගලපනවා සංයෝග. පරිබෝධ මේ ස්කන්ධ දුකින් නිදහස් වෙන්න නොදී යනවා. ස්කන්ධ දුකින් අතමින් දෙන්න බාධා කරනවා. සීලය රකින්න බාධා කරනවා. සමත වඩන්න බාධා කරනවා. විදර්ශනා වඩන්න බාධා කරනවා. සයිද වෙන්න බාධා කරනවා. දන් දෙන්න බාධා කරනවා. කොතින්ම නිවන් දැකෙන වැඩට බාධා කරනවා කවුද මේ? මාර්යෙක් එහෙම නෙමෙයි. මේ දුක් සමුදය සත්‍යයේ ස්වභාවය. ඔය තියෙන පරිබෝධාර්ථය. එතකොට මෙන්න මේ කියන අර්ථ හතර යම් තැනක තියෙනවා නම් ඒකට කියනවා සමුදය සත්‍ය කියලා. ආයුහන, නිදාන, සංයෝග, පරිබෝධ. මේ අර්ථ හතරෙන් සමන්වාගත මේ සුත්නා ප්‍රධාන කොට ඇති හේතු ධර්ම සම්භාරයට කියනවා සමුදය සත්‍ය කියලා. ඒකත් අනිත්‍ය, දුක්ඛ, අනත් ලක්ෂණ තුනේ සමන්වාගතයි. දැන් මෙතනට ජෙන සත්‍ය මෙතකින් කියවුණා. ඊළඟට නිරෝධ සත්‍ය කියන්නේ දැන් මෙතන කියවුණානේ සංහානං කය මජ්ජගා කියලා පදයක්. ඒ වගේම විසංකාර ගතං චිත්තං මේ පද දෙකෙන් කියවුනේ නිරෝධ සත්‍ය. එතකොට නිරෝධ කියන්නේ කුමක්ද? නිරෝධ සත්‍ය කියලා අර්ථ හතරක්. නිස්සරණ, විවේක, අසංකත, අමත. නිස්සරණ කියන්නේ මේ ස්කන්ධ කෝඩියේ නික්මුණු තැන නිරෝධ නිස්සරණ. නිස්සරණාර්ථය. වාගේම විවේක, විවේක කියන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ස්වභාවයන්ගෙන් නොසිසූ ලෝකය තුලින් ඈත් වෙනවා. ඒකෙන් වෙන්නුණා. මේ කියන්නේ අනන්ත පරිමාණ තීරණ සංකත සංකාපිනාම ස්වභාව ඇති දුක්ඛ සත්‍යයේ විවේක ස්ථානයේ තම විවේක. අසංකත හේතු ප්‍රත්‍යයන්ගේ සකස් නොවන නිසා නිරෝධ සත්‍ය අසංකතයි. අමත මරණයක් නැති නිසා නිරෝධ සත්‍යයේ අමතයි අමෘතයි. මෙන්න මේ අර්ථ හතර යම් තැනක තියෙනවා නම් ඒකට කියනවා නිරෝධ සත්‍ය. ඒකට නිරෝධ කියන්නේ පද දෙකේ එක්කාසු වූ අර්ථයක්. මේ කියන්නේ උපසර්ගයයි පොද කියන්නේ නාම පදය එක්කාසු වෙලා නිරෝධ පදේ හැදුණා. මේ කියන්නේ උපසර්ගයෙන් කියන්නේ නැත කියන අර්ථයයි. නිම්මක්ඛිකං නික්ඛිනේසෝ නිස්සානං නිස්සංහා ඔය වගේ තැන් වල කියන්නේ නැත කියන තේරුමයි. දැන් මැස්සර ඇති මේ වදයට නිම්මක්ඛිකං කියනවා. එවගේම මිනිස්සු ඉවත් වෙච්ච ගමනකින් නිග්ගත ගම කියලා. එවගේම කෙලෙස් නැති භාවයකට නික්ඛිලේශ කියලා. සංහා නැතිකමර නික්ඛංහා කියලා. එවගේම ධ්‍යානයක් නැතිකමර නිග්ධාන කියලා. ඔය විදිහට නැත කියන අර්ථයෙන් මේ උපසර්ගය. හෝද කියන්නේ චාරකේ. චාරකේ නම් හිරගෙදර. හිරගෙදර හෝදයක්. හෝදේ කියන්නේ කැරකෙනවා කියන එක නෙමෙයි. අවහිරතන. රෝධ කියන්නේ පාලි භාෂාවෙන් අවහිර තැන. පාලි භාෂාවෙන් චක්‍රයට රෝධ කියන්නේ නේ. ඒකට චක්කම් කියලා. රෝධ කියන්නේ මෙතන අවහිර ස්ථානේ. කුමක්ද අවහිර? හිර කූඩුව. හිර කූඩුව කියනවාම තුන් ලෝකයෙන් හිර කූඩුවක් බන්ධනාගාරයක්. කොයි විදිහේ විපාක නිදෙන දඬුවම් විදෙන බන්ධනාගාරයක්ද? තම තම රැස් කරගත්ත කර්මාරෝප විපාක නිදෙනේ කරන බන්ධනාගාරයක්. දැන් බන්ධනාගාරයේ ගමන ලබන්නේ වර්ධකලමුන්නේ ඒ වගේ වර්ධ කරපැත්ත මේ ලෝක 16 නෙමෙති බන්ධනාගාරයේ ඒ වගේ දඬුවම් විදිනවා. කවරීදී වරදක්ද? කුසල අකුසල රැස්කිරීමයි. කුසල ලක්ෂා දෙකම නිසා මේ සංසාරේ නැත්නම් මේ තුන් ලෝක 16 නෙමෙති බන්ධනාගාරයේ ඒ නැහැ ප්‍රතිඵල විදිනවා. ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝක පරිදේව දුක් දෝමන සුඛායාස අප්‍රිය සංප්‍රයෝග, ප්‍රිය විප්‍රයෝග, ඉච්ඡා විඝාත, පංචෝපාදාන ස්කන්ධ පරිහරණය. මේ සියල්ලම දඬුවම්. කවුද මේ දඬුවම් දෙන්නේ? මේ කුසල අකුසල කර්ම සම්භාරයයි. ඒවා විඳව නිසා තුන් ලෝකේ නෝදෙහෙවත් බන්ධනාගාරය. මේ තුන් ලෝකේ නෙමෙති බන්ධනාගාරේ නැති තැන කියනවා නිරෝධ. නිරෝධ. ඒ නිරෝධ කියන සත්‍ය ආબોධ කර ගැනීමයි වෙන්නේ. එතකොට නිරෝධ කියන්නේ කේනීම අර්ථ හතරක් දැන් කියුණා. නිස්සරණ, විවේක, අසංකත, අමත. ඒ නිරෝධ සංඛ්‍යාත නිර්වාණයෙහි මේ ස්කන්ධ පහ නැති නිසා නිස්සරණයි. එයින් ජංගු නිසා විවේකයි. ස්කන්ධයෙන් හේතුන් හට නොගන්න නිසා අසංකතයි. ස්කන්ධයෙන් නොමරණය බැරි ස්කන්ධ මැරෙනා නෙමෙයි ඒසේ නොමරණය බැරි අමෘතයි. මේ අර්ථ හතරම තියෙන නිරෝධ සත්‍යයි. මාර්ග සත්‍ය කියන්නේ මග්ගෝති ප්‍රතිපදා. මාර්ගය කියන්නේ ප්‍රතිපදාවයි. ඒ කියන්නේ සමුනුවන්න. මග්ගීය චේති මග්ගෝ. සමුනුවන නිසා මග්ගෝ කියනවා. කොහෙද සමුනුවන්නේ? සුගතියේත නිවනට. සුගතිය කියන්නේ ස්කන්ධ පහක් ඇදලා. එන්න නික්මවලා නිවනට සමුනුවනවා. එසා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන මග්ගෝ නිවනට සම්මුණ බැරි මාර්ගය කියනවා. එතකොට මෙන්න මේ මග්ගෝ කියන අර්ථයේ තියෙන තේරුම් හතරක්. නීඥාන, හේතු, දර්ශන ආදී කතියි. නීඥාන කියන්නේ මේ ස්කන්ධ ලෝකයේ නික්මවා යන. නික්මී යන. නැත්නම් නික්මුණු තැනට සම්මුණනවා. එනිසා නීඥාන. හේතු මේ ස්කන්ධ කූඩුවෙන් අතමිදීමේ හේතුවක් වෙනවා. කෘෂ්ණාව නැති කිරීමේ හේතුවක් වෙනවා මේ මාර්ගය. නිසා හේතු. දර්ශන. සිහිනකින්වත් මුදුටුවා වූ නිර්වාණ ධාතුව දැක ගන්නවා. දර්ශන. ආධිපතේය. තාමත් දුගී දුක්පත් දිලිඳු අනාපයන් අභිභවාගෙන ජයගන්න පුහුසකෙක් වගේ. මේ මාර්ග ශක්තිය, මේ දුක්ඛ ශක්තිය, සමුදය ශක්තිය අභිභවාගෙන නැගී සිටිනවා. ඒකට කියන ආධිපතේය ආර්ථය. දැන් එතන එම්පෙරදෝර් රජ කෙනෙක්, අධිරාජ කෙනෙක්, අනිශීලම රජදරුවන් අභිභවනය කරමින් ඉන්නවා. යටක් කරගෙන ඉන්නවා. ඒ වාගේ මාර්ග ශක්තිය මේ දුක්ඛය සමුදය දෙක අභිභවාගෙන යටපත් කරගෙන මහේසාක්‍යව මතුවේ. ඒක දෙන ආධිපති ආර්ථය. ආධිපති ආර්ථය. දැන් මෙන්න මේ අර්ථ හතරේ යමක් කෙරෙහි නම් ඒකට කියනවා මාර්ග ශක්තිය කියලා. එතකොට බුදුරජාන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කළේ පටිච්ච සමුප්පාදය චතුරාර්ය සත්‍ය බව දැන් පැහැදිලි. ඊට සම්බන්ධයි ත්‍රිලක්ෂණය. ඉතින් ත්‍රිලක්ෂණිය අන්තරේක තියෙනනම් මෙතන කියවෙනවා නාම රූප දෙක ස්කන්ධ පහ ආතන දලා ධාතු 10 ඔක්කොම කියනවා. එතකොට මුළු අභිධර්ම පිටකේ මේ ගාථාවේ තියෙනවා. ඒ වගේම තුන් පිටකේ මේකට සම්පින්දණය වෙනවා. ඉතින් මේ විදිහේ මුළු තුන් පිටකේම සම්පින්දණය කරමින් මේ ධාතාර දේශනා කෙලේ ලෝකුරා බුදු වෙච්ච අලුයන් කාලේ. ඒ මොහොතේදී උන්වහන්සේගේ හද සංතාණය ඇතුළු ප්‍රීති සෝමනස්සේ තමයි මේ වචන වලට දැන්නේ. මේ කාපේ බුදුරජාන් වහන්සේ පමණක් නෙමෙයි ලෝකහලොන සීලම සරුවඥන් වහන්සේ එකලෙස දේශනා කළා. මේ ධාතාර හැම බෞද්ධයෙක්ම පාඩම් කරගන්න ඕනේ. මේක ප්‍රීති වාක්‍යයක් පමණක් නෙමෙයි. මේක અભිහිත සිංහනාදයක් හැටියට ගන්න පුළුවන්. ඒ කවර විදිහේ සිංහනාදයක්ද? මෙතෙක් කල යකපති තිබුණු මහා යුද්ධයකින්, ඒ කියන්නේ සමා කරදි සරදි හිතේ මහා යුද්ධයකින් ජයග්‍රහණය කළ අභිමානවත් සිංහනාදයක් ප්‍රකාශ කිරීම හැටියට මේ ගණන් ගන්න පුළුවන්. මහා බෝසතාණන් වහන්සේ ඇස්සිස් මස්නේ අමුදරුවන් පවා දන් දීදී, කාර්ය දන් දීදී, දස පාරමී, දස උපපාරමී, දස පරමර්ථ පාරමී පුරමින්, ත්‍රිවිධාක්ෂචාර්ය පංච මහා පරිත්‍යාග පුරමින්, මහ පොළොව ඇතැන්නට කම්පා කරවමින්, මාරයන් පළවා හරිමින්, දෙවියන් ලවා සාදුකාර දෙමින්, පුදුමාකාර උත්තාන වීර්යයෙන් ගොඩනගාගත් පාරමී සම්භාර නැමැති මේ සංග්‍රාමයේ උනාසේ ජාගත උතුම් අභීත සිංහනාදයක් ඇටියෙත මේ ගාථාව හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ගාථාව කියලා හිත හිතා තේරෙන් අරගෙන අපි අදිස්ථාන කරන්න ඕනේ මේ අනේක ಜಾති සංසාරේ මේ ස්කන්ධ ගියක් හදා යන මේ කෘෂ්ණා නෙමෙති වඩු මහත්යා සයාගෙන ඕමිය අවයව කියන්නේ බිනදම නැවත කියලා නොහා දන්නා වූ බුදු කසේ බුදු මහරහතන් වහන්සේලා පත්තු අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණය සාක්ෂාත් කර ගන්නට මේ ත්‍රිවිධ වාක්‍ය කියා ලෝකත සදාම් අමාවෙදා දුන්න සරුවඥන් වහන්සේගේ පාරමී සම්භාරි ගුණ මහිමිය බුද්ධ ගුණ බලයත් අපට පිහිට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ අවස්ථාවේ තම වාදිනවා වර්ෂයක් ගෙවි කාලාශයකට තියන ගන්න තව දවසයි තියෙන්නේ. අද දෙසැම්බර් මාසයේ 30 වෙනිදා කොට 30 කින් පස්සේ සම්මත වාසයෙන් වෙන වර්ෂයක් ජීවෙනවා. ඒ බුද්ධ වර්ෂය නන් නෙමෙයි. නමුත් ලෝක සම්මුතිය හැටියට වර්ෂයක් දෙවි වර්ෂයකට සමීප වෙන මේ මොහොතේදී අපේ ඒ ස්කන්ධ පරම්පරාවෙන් අතිමිදීමේ ඒ ඒකාන මාර්ගය අනුගමනය කරමින් වර්ෂයක් අපි පරිපූර්ණ කළා නොසිස්ව ගෙව්වා. ඊළඟ වර්ෂයකට මේක වඩා ශක්ති සම්පන්නව මේ උතුම් පිළිවෙත් ළඟ සාර්ථකව පවත්වා ගන්නට අද මේ වර්ෂාන්ත මොහොතේදී රක්නා සීලය වඩන භාවනාව හැසිරෙන ප්‍රතිපත්තියක් එවාගේම අපි ආදාන රත්නත්‍රයේ ගුණ මහිමයක් පිහිටදී අපට ඊළඟ වර්ෂයේ මේක වඩා ප්‍රතිපත්තිසාර ජීවිත ගත කරමින් අපේ ක්ලේශ සංග්‍රාමයේ උසස්ම ජයග්‍රහණයක් ලබා ගන්නට ශක්තිය බලය ධෛර්යය වීර්යය ආරක්ෂාව ආශිර්වාද ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න වදිනවා. මේ පූජ්‍ය මීකලා විනීත ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සැවැත්වෙන මේ උතුම් සසුන් වැඩ පිළිවෙල තව වර්ෂයක් දෙකක් නෙමෙයි අවුරුදු 5000 තිරනාතුරම අර නාම රූප පරම්පරාව පවස්නාසේ මේ ප්‍රතිපත්ති පරම්පරාවද පවස්වාගෙන යමින් කටයුතු කරන්න අපේ ඒ පූජ්‍ය මිචලාවේ විනීත ස්වාමීන් වහන්සේ ප්‍රදාන ගරු කටයුතු ස්වාමීන් වහන්සේලාට තවසර ශක්තිය බලේ ලැබේවා ආයුර ආරෝග්‍ය සැප ලැබේවා එවාගේ මේ කටුනාන කරන භාරකාර මණ්ඩලයේ සමටත් එසේම ආයුර ආරෝග්‍ය සම්පන්න ලැබේවා අපේ සිව්පස්යෙන් සංග්‍රහකන සෑම දිනකටත් එසේම ආයුර ආරෝග්‍ය සම්පන්න ලැබේවා මේ භාවනා නියෝගී සෑම දිනකටම මේ බුදු සසුනේ වැඩි වැඩියෙන් අප්‍රමාදල සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරමින් ලබාගත් බුද්ධෝත්පාදයෙන් ලබාගත් උතුම් මනුෂ ජීවිතයෙන් ලබාගත් සන සම්පත්තියෙන් ඵල ලබාගෙන අපරාජිතව මාර පරාජය කොට මඟඵල නිවන් සෝසාක්ෂාත් කර ගැනීම දක්වා දිනුවෙන් වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දැන් මේ උතුම් දවසේදී සතියක් පාසා සැලැස්සෙන භාවනා පන්තියේ තියෙන පිරිසක් මේ වාසික වශයෙන් භාවනා නියෝගී පිරිසක් මෙතෙන් කියලා බොහොම සාවධානව මේ ධම්ම කතාවට සවන් දුන්න. මේ ධම්ම කතාව මේ වාගේ සීවර දහස්වර ඇසුවත් මදි වෙන්නේ නැහැ, වැඩි වෙන්නේ නැහැ. එවාගෙම ඉපා වෙන්නේ නැහැ. සුදුආකාර භක්තිය, ගෞරවයක් බුද්ධ රාජ්‍යයේ කෙරෙහි, ධර්ම රාජ්‍යයේ කෙරෙහි, සංඝ රාජ්‍යයේ කෙරෙහි අපට පහළ කරගන්න මෙවැනි අනුශාසිත දේශනාවකට ප්‍රයෝජනවත් වෙනවා. නිසා නැවත නැවත අපට මේ වාගේ ධර්ම ශ්‍රවණය කරමින් ධර්මානුකූලව යොමුසු මනසිකාරයේ වැඩමින් ධර්මාධර්ම ප්‍රතිපත්ති හැසිරෙමින් මේ උතුම් නිවන් මාර්ගය ගන්න තවත් වාසනා වේවා. අද මේ උතුම් දවසේ සීල සමාදානයේදී ආගමික වක්ෂණයේ තුළ යෙදී සමති උපාසනා භාවනාන් යෝගීව සිදු කරගන්න කුසල සම්භාර ධර්මය සාසම සම්බුද්ධ ශාසන අභිවෘද්ධිය කෙරෙහි සැලසීවා මහ සංඝ රුණට බුදු ශාසන ආරක්ෂා කර ගැනීමට මේ ජීව ශක්තියක් ජීව බලයක් ලැබේවා. පරලෝකයේ ඥාතීන්ට ජීවත්වන ඥාතීන්ට ආගස්සක දිව්‍ය මණ්ඩලයට හිත අයිතම දහ සෑම සත්තුන්ටලවේ ලෝතුරා සෝපනිස පවතිවා. මේ සින්වත් සිල් පිළිසේ සෑම දිනකම භාරකාර මණ්ඩලයේ සමටත් අපේ පූජ්‍ය සංඝ පිරිසට සිල්පස දාන දායකකාරකාදී සින්වත් සෑම දිනකට මෙලොව වශයෙන් සකලාන්තරාය සරුවපත්තරයන් දුරු වේවා, ආරක්ෂාව සිත ශාන්තියේ සැලසේවා, පින්සත් සතවර්ෂාධික කාලයක් බුදු සසුනේ පාරමී සුරා ගන්නට ලැබේවා, සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමුද්ධිමත් වේවා, දෙලොව සුභ සිත සැලසේවා, ධ්‍යාන විචා විදර්ශනා ඥාන අනුපින වෙලින් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ ආબોධ කොට වදාළ අවිඤ්ඤා සංකාර විඤ්ඤාණ නාම රූප සලආතන පස්ස වේදනා සංහා උපාදාන භව ජාති ජරා මරණ ආදී දාදසාංග පටිච්චාවපාද භව චක්‍රයේ සිදෙන ධර්මයෙන් ලැබෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමෘත මහ නිර්වාණ සම්පත්‍ති ප්‍රතිලාභයේ පිණිස හේතු වේවා වාසනා වේවා කියා නිවන්සේ ප්‍රාර්ථනා කරමි. ධර්මානුශාසනා පැවැත්වූ දේශකයාණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. ඔබ මේ සම්මන් දෙන්නේ ජාතික සෞඛ්‍ය විද්‍යාවේ සමන්විත සභාවට සිදු කරන ප්‍රචාරණ සම්මේලන. මුදල් ඉබේම පරමාර්ථ කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නා